චත්තාලිසාකාර විපස්සනා භාවනාව කළ යුතු ආකාරය. කසින භාවනා, ආනාපාන භාවනා, මෛත්‍රී භාවනා ආදී සමත භාවනා අබුද්ධෝත්පාද කාලවලද ඇත්තේය. විපස්සනා භාවනා වනාහි බුදු සසුනකින් මිස අන්තනකින් ලැබිය නොහැකි කෙලින්ම මගඵලවලට හා නිවනට පමුණුවන භාවනාවය. එබැවින් බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු උසස් දෙය ලබාගනු කැමති පින්වතුන් මේ විපස්සනා භාවනා ක්‍රමය උගෙන එහි යෙදිය යුතුය. යෝගාවචරයා විසින් මුලින්ම කළ යුත්තේ අනිච්චා දුක්ඛා යනාදී භාවනා පද 40 කටපාඩම් කිරීමය. ඉන්පසු මේ පොත නැවත නැවත බොහෝ වාර ගණනක් කියවා භාවනා පද 40 තේරුම් ගත යුතුය. තේරුමක් නැතිව භාවනා කරමි කියා භාවනා පද කිය කියා සිටීමෙන් පලක් නැත. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ වාඩි වී හෝ අන්ිරියව්වකින් හෝ සිට තමාගේ රූපකයට සිත යොමු කර එහි අනිත්‍යතාව වැටහෙන ක්‍රමවලින් සිහි කරනු. රූපස්කන්ධය කොටස් වලට බෙදා ඇස අනිත්‍යය යනාදිය බැලිය හැකි නම් එසේ බැලීම හොඳය. වේදනා, සංඥා, සංඛාර, විඥාන යන නාමස්කන්ධ 4 සිහි කරමින් ඒවායේ අනිත්‍යතාව සිහි කර බලනු. ස්කන්ධ 5ද එකවර ගෙන අනිත්‍යතාව බලනු. ස්කන්ධයන්ගේ අනිත්‍යතාව හරියට දුට හොත් ඒවායේ දුක්ඛ ආදිය ලෙහසියෙන් පෙනෙනු ඇත. අනිත්‍ය ලක්ෂණය නොදුටු යෝගාවචරයා හට දුක්ඛ ආදී ලක්ෂණද නොපෙනෙයි. භාවනා කිරීමේදී එක් දිනයකදී භාවනා පද සියල්ල නොගෙන එකක් පමණක්ගෙන භාවනා කිරීම සුදුසුය. දිනකට එක බැගින්ගෙන භාවනා කොට භාවනා පද ගැන තේරුම් ඇති වූ පසු දිනකට වැඩි ගණනක් භාවනා පදගෙන භාවනා කිරීම සුදුසුය. පද 40ම ගැන භාවනා කිරීමද සුදුසුය. එසේ භාවනා කරන යෝගාවචරයා හට විදර්ශනා ඥානය දියුණු වූ කලෙහි පංචස්කන්ධය ඇලුම් කළ යුත්තක් නොව නපුරක් ලෙස, අල යුත්තක් ලෙස, බියවිය යුත්තක් ලෙස පෙනෙන්නට වෙයි. පංචස්කන්ධයෙන් මිදිය හැකි නම් එයම යහපත ලෙස ඔහුට වැටහෙන්නේය. මේ කාලයේදී යෝගාවචරයා පංචස්කන්ධයාගේ අනුපාද නිරෝධයටත් සිත යොමු කරමින් භාවනාවේ යෙදෙයි. එසේ භාවනා කරන යෝගාවචරයාගේ නුවණට ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය වූ නිවන හොඳටම ප්‍රකට පෙනී ගියේ නම් එයට සෝවාන් මගට, එනම් නැතිනම් ඵලයට පැමිණීමේයි කියනු ලැබේ. මේවා යෝගාවචරයන් මුලා වෙන තැන්ය. සමහර යෝගාවචරයන්ට සෝවාන් මගට නොපැමිණද පැමිණීමේයි සිතෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යනාදීන් නොඑක් සූත්‍රයන්හි සම්මා දිට්ඨි ආදී ධර්ම 8 දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිවනට පැමිණීමේ මාර්ගයයි දේශනය කර ඇත්තේය. සෝවාන් මග, සකදාගාමී මග, අනාගාමී මග, අරහත් මග කියා නම් 4ක් විවහාර කරන්නේ දියුණු වී ලෝකෝත්තර භාවයට පැමිණියා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ධර්මයේ පිළිබඳ නියම දැනීමක් තමන්ට නැතත් දනුම්හයි සිතාගෙන ලොවටත් අනුශාසනය කිරීමට ඉදිරිපත් වන ඇතමුන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවුල් කර තේරුම් කරන බැවින් විදර්ශනා වඩන බොහෝ යෝගාවචරයෝද තමන් කරන්නේ කුමක්ද කියා නොදනිති. යෝගාවචරයන් විසින් විදර්ශනා වැඩීම කියා කියන්නේ අනිකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමය. සම්මා දිට්ඨියනු නිවරදි දැකීම හෙවත් දැනීමයි. යෝගාවචරයන් විදර්ශනා කිරීමයි යැයි කරන්නේ සාමාන්‍ය ජනයා සත්වයන් පුද්ගලයන් වශයෙන් වරදවා සිතාගෙන සිටින නාම රූප ධර්ම සමූහයන් රූප වේදනා ආදී වශයෙන් විභාග කර ඒවායේ සැබෑ තත්වය තේරුම් ගැනීම හා සාමාන්‍ය ජනයා විසින් නිත්‍ය දේ සැප දේ හොඳ දේ හැටියටත් ආත්මය ලෙසත් වරදවා තේරුම් ගෙන සිටින ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම ස්වභාවයන් බැලීමෙන් හරිදැනීම ඇතිකර ගැනීමය. හරිදැනීම දියුණු කිරීමය. ඒ හරිදැනීම දියුණු කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවන අංගය වූ සම්මා දිට්ඨිය වැඩීමය. ඔහු විසින් රූප ආදී සංස්කාරයන් පිළිබඳවත් ඒවායේ අනිත්‍ය ආදී ලක්ෂණ පිළිබඳවත් සසර දුකින් මිදී නිවන් ලැබීම පිළිබඳවත් යම් යහපත් කල්පනාවක් කෙරේ නම් ඒ සම්මා සංකප්ප නැවති දෙවන මාර්ගාංගය වැඩීමය. යෝගාවචරයන් භාවනා කරන්නේ කාය වාග් දුෂ්චරිතයන්ගෙන් හා මිත්‍යා ජීවිකාවෙන් වැළකී සිටගෙනය. එය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මාර්ගංග තුන වැඩීමය. විදර්ශනා වඩන කල්හි දුෂ්චරිත දුරාජීවයන්ට හේතුවන ලෝභ ආදී ක්ලේශයෝ තුනී වෙති. එයද සම්මා වාචා ආදී අංග තුන වැඩීමය. අනලසව භාවනාවෙහි යෙදීම සම්මා වායාම නැමැති සයවන මාර්ගාංගය වැඩීමය. නානා ආරම්මණයන් කරා සිතට යන්නට නොදී භාවනාව සම්බන්ධ අරමුණම නැවත නැවත සිතට නගා ගැනීම මතුකර ගැනීම සම්මා සති නැමැති හත්වන මාර්ගාංගය වැඩීමය. අනා පදම් කළ නොවි වියලුණු නැති මැටි ගුලියක් ගලක් උඩට හෙළූ කල්හි පෙරලීමක් උඩපැනීමක් පිපිරීමක් නොවි වැටුණු තැනම ගල පදා නිශ්චලව සිටින්නාක් මෙන් පැමිණෙන පැමිණෙන ආරම්මණයෙහි නොසලී සිත පිහිටවන්නා වූ ස්වභාවය සමාධිය නම් වේ. සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් දක්නා කල්හි යෝගාවචරයා හට කාමයන්ගේ නිසරු බව හා භයානක බවද විදර්ශනාව අනුවම වැටහෙමින් ක්‍රමයෙන් කාමච්ඡන්දය තුනී වෙයි, දුරු වෙයි. කුසල චිත්ත සමාධියට ඇති ප්‍රධාන බාධකය කාමච්ඡන්ද නීවරණයයි. කාමච්ඡන්දය බලවත්ව පවත්නා කල්හි සිතෙහි කාමයන් අතට ඇදීමක් ඇතිබැවින් විදර්ශනා කරන ආරම්මණයනිහි සිත නිශ්චලව නොපිහිටයි. කාමච්ඡන්දය දුරුවත්ම සිත භාවනාරම්මණයෙහි නිශ්චල වෙයි. එය සමාධිය දියුණු වීමය. විදර්ශනා කිරීම වශයෙන් සමාධිය දියුණු කිරීම සම්මා සමාධි නැමැති අටවන මාර්ගාංගයේ වැඩීමය. විදර්ශනා ඥානයට අරමුණ හොඳින් ගත හැකි වන්නේ එයට අරමුණෙහි නිසලව පිහිටිය හැකි වූවහොත්ය. එබැවින් බලවත් සමාධිය හා ඇතිවන විදර්ශනා ඥානය ආරම්මණයේ තත්වය පැහැදිලි ලෙස ගන්නා උසස් ඥානයක් වෙයි. සමාධිය දුබල හි දියුණු තියුණු විදර්ශනා ඥානයක් ඇති නොවේ. සමාධිය අනුව විදර්ශනා ඥානය දියුණු වෙයි. විදර්ශනා ඥානය අනුව සමාධිය දියුණු වෙයි. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන්ගේ උපකාරයෙන් දියුණු වෙයි. බෝධිපාක්ෂික ධර්ම වැඩීම. අරියං අට්ඨාංගිකම් මග්ගං භාවයතෝ අරියං අට්ඨාංගිකම් මග්ගං බහුලී කරෝතෝ ච චත්තාරෝපි සතිපට්ඨාන භාවනා පාරිපූරින් ගච්ඡanti චත්තාරෝපි සම්මප්පදාන භාවනා පාරිපූරං ගච්ඡanti චත්තාරෝපි ඉද්ධිපාදෝ භාවනා පාරිපූරින් ගච්ඡanti පංචම්පි ඉන්ද්‍රියානි භාවනා පාරිපූරින් ගච්ඡanti පංචපි බලානි භාවනා පාරිපූරින් ගච්ඡanti සත්තපි බොජ්ජංගා භාවනා පාරිපූරින් ගච්ඡanti යනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම අනුව විදර්ශනා කරන යෝගාවචරයන්ගේ సంతානෙහි ඉතිරි බෝධිපාක්ෂික ධර්මයන් වන සතිපට්ඨාන සම්මප්පදාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග යන මාර්ගාංගයන්ද වැඩෙන බව මග්ග සංයුක්තේ වදාරා ඇත. මගඵල ලැබීම ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩ ආදී වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාගේ సంతානෙහි ලෞකික මාර්ගාංග වශයෙන් ක්‍රමෙන් වැඩෙන මාර්ගාංග ධර්මයන් දියුණු වූ පසු යෝගාවචරයා භාවනාවෙහි යෙදී සිටින යම් කිසි හොඳ අවස්ථාවකදී ඒ මාර්ගාංග ධර්මයෝ නිවන අරමුණු කරමින් ක්ලේශ ප්‍රහාණ ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයෙන් එකවර සියල්ල එකට බැඳී ඒ යෝගාවචරයාගේ సంతානෙහි පහළ වේ. ඒ සෝවාන් මාර්ගයයි. සෝවාන් මාර්ගයේ సంతානෙහි පහළ වීමෙන් අනාදිමත් සංසාරයේහි අති දීර්ඝ කාලයක් නැවත නැවත අපායවල වැටමින් පෘතජ්ජනියක වශයෙන් සසර සැරිසරු යෝගාවචරයා ලාමක වූ පෘතජ්ජන භාවයෙන් නැගී ආර්ය පුද්ගලයෙක් වන්නේය. ඔහු සසර පමා වූද නැවත අපායකට නොපැමිණෙයි. යම් කිසි දිනකදී රහත්ව පිරිනිවීමට නියත පුද්ගලයෙක් වෙයි. සෝවාන් මාර්ගයෙන් දිට්ටි විචිකිච්ඡා නැමැති කෙලෙස් දෙක ඉතිරියක් නැති පරිදි මතු කිසි කලෙක අනාගත භවයකදී වුවද ඇති නොවන පරිදි ප්‍රහාණය වෙයි. අවශේෂ රාග ද්වේෂ ආදී ක්ලේශයෝද තුනී වෙයි. තුනී වීම යනු පුතර්ජනයන්ට මෙන් නිතර ඇති නොවීම හා ඇති වුවද අන්සතුදය පැහැරගන්නා තරමට තදින් ඇති නොවීමයි. සෝවාන් පුද්ගලයාට කලාතුරකින් කෙලෙස් ඇති වුවද ඔහු අතින් අපාය උප්පත්තියට හේතුවන පව්කම් සිදු නොවේයි. සෝවාන් පුද්ගලයෙකු වීම චක්‍රවර්තී රජෙකුට වීමටද වඩා උසස් බව තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත. චක්‍රවර්තී රජතෙමේ මිනිස් ලොව මුළු පොළොවටම අධිපතිව සිටේ. මරණින් මතු දෙව්ලොව උපිද එහි නන්දද නන්දන වනාදියෙහි දෙවගණන් පිරිවරා දිව්‍යමය පංචකාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කෙරේ. එහෙත් අපායට ගෙන යන ක්ලේශයෝ ඔහු තුල ඇත්තාහ. ඔහු ඒ දිවසැප විඳින්නේ මතු නරකයට යන තිරිසන් බවට පැමිණෙන ප්‍රේත බවට පැමිණෙන ස්වභාවය තිබියදීමය. කිංචාපි භික්ඛවේ අරිය ශාවකෝ පින්ඩියා ලෝපේන යාපේති නන්තකානි ධාරේති යෝ චතුහි ධම්මේහි සමන්නාගතෝ අතකෝ සෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡානයෝනියෝ පරිමුත්තෝ පෙත්ති විසයා පරිමුත්තෝ අපාය දුක්ගති විනිපාතා යනුවෙන් මහණෙනි ආරේ ශ්‍රාවකතෙමේ ඉදින් පිණුසිඟා ලබන භෝජනයෙන් යැපෙන්නේද රෙදි කැබලි හඳින්නේද ඔහු සෝතාපට්ටි අංග හතරින් යුක්තය. ඔහු නරකයෙන් මිදුණකි, තිරිසන් යෝනියෙන් මිදුණකි, ප්‍රේත භාවයෙන් මිදුණකි, අපාය සංඛ්‍යාත දුර්ගතියෙන් වැටීමෙන් මිදුණකි යයි සෝතාපට්ටි සංයුක්තේ වදාරා ඇත. සෝවාන් පුද්ගලයාගේ අංග හතර නම් බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති, අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති යනුවෙන් දැක්වෙන බියගැන්වීම් ධනයදීම් තනතුරු දීම් ආදී කිසිම ක්‍රමයකින් කිසිවෙකුට මදකුදු සෙලවිය නොහැකි පරිදි බුදුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති බව, ධර්මයේ කෙරෙහි එබඳුම පැහැදීම ඇති බව, සංඝයා කෙරෙහිද එබඳුම පැහැදීමක් ඇති බව, ආර්යකාන්ත සීලයෙන් යුක්ත බව යන කරුණු හතරය. ආර්යකාන්ත සීලය යනු වරින් වර ඇතැම් සිකපද නොකඩා ස්ථීර ලෙස රක්ෂා කරන සීලයයි. සෝවාන් පුද්ගලයා විසින් තමා කෙරෙහි අප්‍රහීන ක්ලේශයන් ප්‍රහාණය කරනු පිණිස නැවතත් පෙර පරිදීම ස්කන්ධයන් අනිත්‍ය, දුක්ඛ, රෝග ආදී වශයෙන් විදර්ශනා කළ යුතුය. එසේ කරන කල්හි යම්කිසි අවස්ථාවකදී නැවතත් අෂ්ටාංගික මාර්ගය පළමු වාරයේ ඇති වූවාට වඩා දියුණුව, තියුණුව වඩා ශක්තියෙන් යුක්තව නිර්වාණය අරමුණු කෙරෙමින් ඒකක්ෂණෙහි ඇතිවෙයි. දෙවනවර ඇතිවන ඒ ලෝකෝත්තර මාර්ගයට සකදාගාමී මාර්ගයයි කියනු ලැබේ. එහි බලයෙන් සෝවාන් මාර්ගයෙන් අප්‍රහීනව ඉතිරි වූ තිබූ ක්ලේශයෝ තවත් තුනී වී යති. සකදාගාමී ආර්ය ශ්‍රාවකයා විසින්ද ඉතිරි ක්ලේශයන් ප්‍රහාණය කොට අනාගාමී වීම සඳහා නැවතද පෙර සේම විදර්ශනා කළ යුතුය. එසේ කරන කල්හි යම් කිසි අවස්ථාවකදී නැවතද නිර්වාණය අරමුණු කරමින් මාර්ගාංග ධර්ම අට ලෝකෝත්තරත්වයෙන් එක්ෂණයක් හි පහළ වෙයි. තුන්වන වර පහළ වන ඒ ලෝකෝත්තර මාර්ගය අනාගාමී මාර්ගයයි. එහි බලයෙන් සෝවාන් සකදාගාමී මාර්ගවලින් තුනී වී තිබූ කාමරාග ව්‍යාපාද යන ක්ලේශයෝ දෙදෙන නිරවශේෂයෙන් ප්‍රහාණය වෙයි. එබැවින් අනාගාමී පුද්ගලයා ඒ ආත්මභාවයේදීම රහත් නොවහොත් රහත් නොවද කාම ලෝකේහි නූපදී. අනාගාමී පුද්ගලයා විසින් තමාට ඉතිරි වී ඇති රූපරාග, අරූපරාග ආදී ක්ලේශයන් ප්‍රහාණය කොට අරහත්වයට පැමිණීම පිණිස අනාගාමිනෝපි කෝ ආවුසෝ කොට්ඨිත භික්ඛුනා ඉමේ පංචඋපාදානස්කන්ධා අනිච්චෝ දුක්ඛ, දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකා තබ්බා යයි වදාරා ඇති පරිදි උපාදානස්කන්ධ පහ අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කළ යුතුය. එසේ කරන අනාගාමී පුද්ගලයාගේ సంతානෙහි හතරවන වරටද නිවන අරමුණු කරමින් මාර්ගාංග ධර්ම අට මහා බලයෙන් යුක්තව එක්ෂණයක් කි පහළ වෙයි. ඒ අරහත් මාර්ගයයි. එය පහළ වූ කලෙහි අනාගාමී මාර්ගයෙන් අප්‍රහීනව ඉතිරිව තිබූ සකල ක්ලේශයෝම මතු නූපදිනා පරිදි නිරවශේෂයෙන් දුරුවෙයි. අරහත්වය බුදු සසුනෙහි පිළිවෙත් පිරීමේ අවසානයයි. යාවතා භික්කවේ සත්තා වාසා යාවතා බවග්ගං ඒතේ අග්ගා ඒතේ සෙට්ටා ලෝකස්මින් යදිදං අරහන්තෝ යනුවෙන් සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සාසන බ්‍රහ්මචර්යාව නිම කළ යම් රහත් වූ වෙද්ද ඔවුහු බවාග්‍රය දක්වා ලෝකේහි අග්‍රපුද්ගලයෝය, ශ්‍රේෂ්ඨ පුද්ගලයෝයයි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය. රහතන් වහන්සේ 이르දි ප්‍රාතිහාරය කිරීමේ සමත් ඇතැම් අභිඥාලාභී රහතන් වහන්සේලාගේ පුවත් ඇසූ බොහෝ බෞද්ධයෝ අරහත්වේ නම් අහසින් යාම, නොපෙනී යාම, අනුන්ගේ සිත් දැනීම යනාදී පුදුම දේ කළ හැකි, සිතූ දේ කළ හැකි තත්වයක් යැයි වර්ධවා පිළිගෙන සිටී. රහතන් වහන්සේලා අතර 이르දි ප්‍රාතිහාරය කිරීමේ සමත් වූ බව සත්‍යකි. එහෙත් සියලු රහතන් වහන්සේම ප්‍රාතිහාරය කිරීමෙහි සමත් වූ නොවෙති. බුදුසසුනේහි රහත් වූ බොහෝ දෙනා 이르දි ප්‍රාතිහාරය නැති ශුෂ්ක විදර්ශකයෝය. 이르දි ප්‍රාතිහාරය කළ හැකි බව අරහත්වේ අංගයක් නොවේ. අරහත්වය ලෝකෝත්තර තත්වයකි. ඉර්දි ප්‍රාතිහාර්ය රහතුන් විසින් කරනු ලබන්නේද අරහත්වේ අනුහසින් නොව ලෞකික ධ්‍යාන බලයෙනි. ධ්‍යානලාභී පෘතජ්ජනයෝද ඉර්දි ප්‍රාතිහාර්ය කිරීමට සමත් වෙයි. අරහත්වේ කුමක්දැයි ජම්බුවාද පිරිවැජි සැරියුත් මහතෙරුන් වහන්සේගෙන් විචාල කල්හි උන්වහන්සේ ඔහුට පිළිතුරු දුන්නේ, යෝකෝ ආවුසේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති අරහන්තං යයි. ඇවැත්නි, යම් රාගක්ෂයක් ද්වේෂක්ෂයක් මෝහක්ෂයක් වේද ඒ අරහත් වේයයි කියනු ලැබේය කියාය. එයින් දැක්වෙන්නේ රාග ද්වේෂ මෝහයන් ෂය කළ තැනැත්තා රහතුන් වහන්සේ වන බවය. කන්ද වග්ග සංයුක්තයේ සූත්‍රයක රහතන් වහන්සේ හඳුන්වා ඇත්තේ මෙසේය. සුඛිනෝ වත අරහන්තෝ තණ්හාත්තේ සං විජ්ජති අස්මිමානෝ සමුච්චින්නෝ මෝහජාලං පදාලිතං. රහත්තු ඒකාන්තයෙන් සැප ඇත්තෝය. ඔවුනට අපාය දුක්කේ ඇති කරන තණ්හාව නැත. නවවැදෑරුම් මානය ඔවුන් විසින් නසන ලදී. අවිද්‍යාව නැමැති දැල පලන ලදී. අනේජංතේ අනුප්පත්තා චිත්තං තේසං අනාවිලං ලෝකේ අනුප්පලිත්තා තේ බ්‍රහ්මභූතා අනාසවා. ඔවුහු ඒජා සංඛ්‍යාත තණ්හාව නැති අරහත්වයට පැමිණියෝය. ඔවුන්ගේ සිත් නොකැලඹුණේය. ඔවුහු තණ්හාදිට්ටි ලාටුයෙන් ලෝකයෙහි නොඇලුනේය. ලෝකයෙහි ශ්‍රේෂ්ඨ වූවෝය. කාමාදී ආශ්‍රවයෝ රහිතයෝය. පංචක්කන්දේ පරිඤ්ඤාය සත්ත සද්ධම්ම ගෝචරා පසංසීසා සප්පුරිසා පුත්තා බුද්දස්ස ඕරසා. රූපාදී ස්කන්ධයන් පිරිසිඳ දන සප්තවිධ සද්ධර්මය ගොදුරු කොට ඇත්තෝය. ප්‍රශංසා කළ යුත්තෝය සත්පුරුෂයෝය. බුදුරදුන්ගේ ඖරස පුත්‍රයෝය. සත්තරතන සම්පන්නා තීසු සික්ඛා සුසික්ඛතා අනුවිචරන්ති මහාවීරා පහීන බයබේරවා. සප්තබෝධ්‍යාංග රත්නයන් ඇත්තෝය. අදිසීල අදිචිත්ත අදිප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂාවෙහි ඉක්මුණෝය. ඒ මහාවීරයෝ කුඩා මහත් බයින් තොරව ලෝකේ හැසිරෙත්. දසංගේහි සම්පන්නා මහානාගා සමාහිතා ඒතේකෝ සෙට්ටා ලෝකස්මින් තණ්හා තේසං න විජ්ජති. අංග දහයින් යුත් උපචාර ආරප්පනා සමාධියත්තා වූ මහා නාගයන් වූ ඔවුහු ලෝකේ ශ්‍රේෂ්ඨයෝය. ඕනට තණ්හාව නැත. අසෙක්කනාන් ඥානං උප්පන්නං අන්තිමෝයං සමුස්සයෝ යෝසෝරෝ බ්‍රහ්මචරියස්ස තස්මින් අපර පච්චයා. ඔවුන්ට අරහත් ඵල ඥානය උපන්නේය. මේ ඔවුන්ගේ අන්තිම ආත්මභාවයයි. ශාසන ප්‍රතිපත්තියේ සාරය වූ අරහත් ඵලය තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කර ඇති බැවින් ඒ සඳහා අනුන් කෙරෙහි විශ්වාසයක් තබා ක්‍රියා කිරීමක් නැත්තෝය. විදාසුන විකම්පන්ති විප්පමුත්තා පුනබ්බවා දන්තභූමින් අනුප්පත්තා තේ ලෝකේ විජිතාවිනෝ. ඒ රහත් වූ මානය කරනකොට සැලීමක් නැත. පුනර්භවයෙන් මිදුනෝය. දන්තභූමියේ යයි කියනු ලබන අරහත්වයට පැමිණියෝය. රාගාදී ක්ලේශයන් පරදවා සිටින්නෝය. උද්දං තිරියං අපාචීනං නන්දිතේ සං විජ්ජති නන්දතීතේ සීහනාදං බුද්ධා ලෝකේ අනුත්තරෝ. උඩයට මැද යන සැමතන්හි තණ්හාවක් ඒ රහතුන්ට නැත්තේය. චතුසත්‍ය අවබෝධ කළෙහින් බුද්ධ නම් වූ ලෝකයෙහි තමන්ට උසස් කෙනෙකුන් නැත්තා වූ ඒ රහත් වූ අභීතනාද සංඛ්‍යාත සිංහනාදය පවත්වත්. කන්දක වග්ගේ සංයුක්ත නිකාය. බොහෝ රහතුන් ගුණ දැක්වෙන මේ ගාථා ඉර්දි ප්‍රාතිහාර කිරීමේ සමත් බව රහත් ගුණයක් ලෙස දක්වා නැත. භාවනා ක්‍රම දෙක. සමත පූර්වාංගම විදර්ශනා භාවනාව, විදර්ශනා පූර්වාංගම සමත භාවනාව යයි භාවනා ක්‍රම දෙකක් ඇති බව මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍ර අටුවාවෙහි පැහැදිලි කර ඇත. සමත පූර්වාංගම විදර්ශනා භාවනා ක්‍රමයේ අනු ආනාපාන කසින ආදී භාවනාවක් කොට උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ උපදවා පසුව විදර්ශනා භාවනාව කොට මගඵල ලබා ගැනීමය. ඒ ක්‍රමයෙන් භාවනා කරන යෝගාවචරයෝ සමත යානික නම් වේ. ආනාපාන ආදී භාවනාවන්හි නොයෙදී විදර්ශනා භාවනාවම කොට එයින්ම සමාධිය ලබා මගඵල ලැබීමේ භාවනා ක්‍රමය විදර්ශනා පූර්වාංගම සමත භාවනා ක්‍රමයයි. මේ ක්‍රමයෙන් භාවනා කරන්නෝ විදර්ශනා යානික නම් වේ. ශුෂ්ක විදර්ශක යනුද ඔවුන්ට විවහාර කරන තවත් නමකි. සෑම දෙන මගඵල ලැබිය යුත්තේ කියන ලද භාවනා ක්‍රම දෙකින් එකකිනි. එයට තුන්වන ක්‍රමයක් නැත. ඒ භාවනා ක්‍රම දෙකින් සමත පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ දිග මගයි. විදර්ශනා පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ කෙටි මගයි. මෙකල ඇතැම් අනුශාසකයෝ කලින් සමත භාවනාවක යෙදී සමාධියක් උපදවාගෙන මිස විදර්ශනා භාවනාවෙහි යෙදීමෙන් පලක් නැතයයි අනුශාසනා කරමින් බුද්ධෝත්පාද කාලයේදී පමණක් කරන්නට අසන්නට ලැබෙන විදර්ශනා භාවනා මාර්ගය මහජනයාට අවුරති. ඔවුන්ගේ අනුශාසනා ගරුකොට සලකන බොහෝ දෙන බුදුසසුනින් ලැබිය යුතු උතුම් දේ වන විදර්ශනා භාවනාවෙන් පිරිහෙති. සමත භාවනාවක් කොට ධ්‍යානයක් ඉපදීම ලෙහෙසි කරුණක් නොවේ. නොයෙක් ජාතිවල ධ්‍යාන උපදවා ඒ ගැන පළපුරුද්ද ඇති මහබෝසතුන් හා තවත් එවැනි අය අතීතයේහි ධ්‍යාන උපදවා ඇත්තේ අබුදරුවන් හැර ධනය හැර වනගතව පැවිදි වී මුළු කාලයම ඒ සඳහා යොදා භාවනා කිරීමෙනි. ධ්‍යාන ඉපදවීමේ දුෂ්කරත්වය විසුද්ධි මාර්ගයේහි මෙසේ දක්වා ඇත. ආදි කම්ම කිස්සහි කසින පරික්කම්ම බාරෝ සත්තේසු සහස්සේසු වා ඒකෝව සක්කෝති. කත කසින පරික්කම්මස්ස නිමිත්තුප්පාදං බරෝ සත්තේසු සහස්සේසු වා ඒකෝව සක්කෝති. උප්පන්නේ නිමිත්තේ තං වඩ්ඩෙත්වා අපානාදිගමෝ බාරෝ සත්තේස් සහේසු සහස්සේසුවා ඒකෝව සක්කෝති. තේරුම: මුලින් භාවනා කරන යෝගාවචරයා හට දෝෂයන් දුරුකොට සුදුසු පරිදි කසින භාවනාව කිරීම වුවද බරකි. සියයකින් දහසකින් එක පමණක් එය සුදුසු සේ කිරීමට සමත් වෙයි. සුදුසු පරිදි භාවනා කරන්න හොට වුවද නිමිත්ත උපදවා ගැනීම බරකි. සියයකින් දහසකින් එකක් පමණක් එකෙක් පමණක් එය කර ගැනීමට සමත් වෙයි. නිමිත්ත උපන් කල්හිද එය වඩා ධානය උපදවා ගැනීම බරකි. සියයකින් දහසකින් එකෙක් පමණක් එය කර ගැනීමට සමත් වෙයි යනු ඉහත දැක්වූ පාඨයේ තේරුමයි. ධ්‍යාන ඉපදවීමේ අති දුෂ්කර බැවින් සමතේ වඩා ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට බලාපොරොත්තු වුවහොත් දහසකින් දස දහසකින් එකෙකුටවත් එය සිදු කරන්නට නොලැබුණු ඇත. මෙකල මාසකට වරක් දෙකක් ඔහේ දිනවල සිල් සමාදන් වී මද වේලාවක් භාවනා කරන්න ඔවුන්ගෙන් ලක්ෂයකින් එකෙකුවත් ධ්‍යානයක් ලැබුවහොත් එය මහ පුදුමයකි. ඔවුනට විදර්ශනා භාවනාවකට යෙදෙන්න නොලැබීම ජීවිත කාලයේ අවසන් වනු ඇත. බෞද්ධ කවුරුන් විසිනුත් මෛත්‍රී භාවනා ආදී සමත භාවනාවල යෙදී යුතුය. එහෙත් බුදුසසුන පවත්නා මේ කාලයේදී විදර්ශනා භාවනාව අත් නොහල යුතුය. බුදුසසුනෙන් ලැබිය යුතු උසස් ඵල ලැබීමට නම් විදර්ශනා භාවනාව කළ යුතුමය. බුදුසස්නේ සාරය විදර්ශනා හා මාර්ගඵලයෝය. එබැවින් තථාගතයන් වහන්සේ ධ්‍යාන සමාධියෙන් පිරිහි ඒ නැවත ඇතිකර ගැනීමට නොහැකි නිසා තමා බුදුසස්නෙන් පිරිහුනේමි යයි තැබෙමින් සිටි අස්සජි නැමැති භික්ෂුවට යේතේ අස්සජී සමන බ්‍රාහ්මනා සමාධිසාරකා සමාධිසාමඤ්ඤා තේසං තං සමාධින් අප්පටි ලබතං ඒවා හෝති නොචස්සුමයං පරිහායා මාති කන්දක වග්ග සංයුක්තේන. තේරුම අස්සජී යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් සමාධිය සාරය කොට ඇත්තෝද සමාධිය ශ්‍රමණ භාවය කොට ඇත්තෝද සමාධිය නොලබන්නා වූ ඔවුනට අපි පිරිහුණාහු නොවෙම් දැයි සිතේය යනු එහි තේරුමයි. භාග්‍යවතුන් වහන්සේ එසේ වදාරා මාගේ ශාසනයෙහි සාරය සමාධිය නොවේ යයි විදර්ශනාව දේශනය කළසේක. ඒ ඇසීමෙන් අස්සජි භික්ෂූන් වහන්සේ සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියහ. අස්සජි භික්ෂුවට කලින් උපදවාගෙන සිටි ආනාපාන චතුර්ථ ධානයෙන් ප්‍රයෝජනයක් නොවීය. උන්වහන්සේ රහත් වූයේ ශුෂ්ක විදර්ශකයෙකු වශයෙනි. බොහෝ සූත්‍රවල ධ්‍යාන අභිඥා උපදවා පසුව රහත්වීමේ ප්‍රතිපත්ති ක්‍රමයක් දක්වා ඇතද සූත්‍ර ධර්ම විමසා බැලීමේදී පෙනෙන්නේ කමඨහන් ලබා ගැනීම සඳහා බුදුරදුන් වෙත ගිය බොහෝ භික්ෂූන්ට උන්වහන්සේ විදර්ශනා භාවනාවම වදාළ බවය. භාවනාව අසාගෙන ගිය ඒ භික්ෂූන්ද විදර්ශනාවෙන්ම රහත් වූ බවය. මේ බුදුසස්නේ මඟඵල ලැබුවන්ගෙන් ඉතා ටික දෙනෙකුන් හැර සෙස්සෝ ධ්‍යාන නොලැබූ ශුෂ්ක විදර්ශකයෝය. සුසීම සූත්‍රය ඒ බවට හොඳ නිදසුනකි. සුසීම පිරිවැජිගේ කතාව. එක් සමයක් හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේහි වැඩවිසූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂූහු මහජනයාගෙන් බොහෝ පූජා සත්කාර ලැබූහ. තීර්ථකයෝ මහජනයා විසින් නොසලකනු ලබන්නෝ වූහ. අල්පලාභීහු වූහ. එකල්හි මහ පිරිවැජ් පිරිසක් ඇති සුසීම නම් පිරිවැජියෙක් රජගහ නුවර වාසය කළේය. බුදුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේ ලාභයෙන් අගතන් පත්ව විසීමේත් තමන් මහජනයාගේ ගෞරවයට අහිමි වී අල්ලා අල්පලාභීව විසීමේත් හේතුව ගැන කල්පනා කළා වූ පිරිබැජියන්ට මේ අදහස පහළ විය. ශ්‍රමණ ගෞතමයන් ජනයාගේ ගෞරවයට භාජනය වී සිටින්නේ මහජනයා ඔවුනට මෙතරම් පූජා සත්කාර කරන්නේ ඔවුන්ගේ ජාතිය ගෝත්‍රාදිය සලකාගෙන නොවේ. ඔහු ශ්‍රේෂ්ඨ කවියකි. ඔහු මිනිසුන්ගේ සිත් ගන්නා කවි බැඳ ඔහුගේ ශ්‍රාවකයන්ට උගන්වයි. ශ්‍රාවකයෝ ඒ කවි උගෙන තමන් වෙත පැමිණෙන අයට ඒවා කියයි. ඒවායින් අනුමෝදනා කරයි. දේශනා පවත්වයි. ඒවා අසන ජනයෝ පැහැදී ඔවුනට පූජා සත්කාර කරයි. අපත් ශ්‍රමණ ගෞතමයන්ගේ කවිවලින් ටිකක් උගෙන අපේ ධර්මයට එකතු කොට මහජනයාට කියන්නට පටන් ගතහොත් ජනයා අප කෙරෙහි වඩා පහදිනවා ඇත. අපට බොහෝ පූජා සත්කාර කරනු ඇත. මෙසේ කල්පනා කළා වූ පිරිවැජියෝ කවි උගෙන එනු පිණිස ඔවුන්ගෙන් එකෙකු බුදුරදුන් වෙත යැවීමට සාකච්ඡා කළහ. සුසීම පිරිවැජි දක්ෂයෙකි. ඔහු ඉක්මනින් කවි උගෙන පෙළා ඒමට සමත් විය. ඒ නිසා ඔහු ශ්‍රමණ ගෞතමයන් වෙත යවමු යැයි කතා කරගෙන ඒ බව සුසීමට දන්වා ඔහු බුදුන් වහන්සේ වෙත පිටත් කළහ. ඔහු බුදුන් වහන්සේ කරා කෙලින්ම යාමට බිය නිසා ආනන්ද ස්ථවීරයන් වහන්සේ වෙත ගොස් පිළිසඳර කතා කොට තමාද බුදුසසුනේහි මහණදම් පිරීමට කැමැති බව සැලකලේය. ආනන්ද ස්ථවීරයන් වහන්සේ ඔහු කැඳවාගෙන බුදුරදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ මේ සුසීම පිරිවැජිතෙමේ නුඹ වහන්සේගේ සස්නෙහි මහණදම් පුරන්නට කැමැතෙමි කියන්නේ යයි සලකලේය. ආනන්දේ, එසේනම් සුසීම පැවිදි කරවෙයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සුසීම පිරිවැජිතෙමේ බුදු සස්නෙහි පැවිද්දහා උපසම්පදාව ලැබීය. එකල්හි බොහෝ භික්‍ෂූහු තමන් රහත් වූ බව භාග්‍යවතුන් වහන්සේට සැලකලෝය. සුසීම භික්‍ෂු තෙමේ අරහත්වය ප්‍රකාශ කළ භික්‍ෂූන් වෙත ගොස් පිළිසඳර කතාකොට, ඇවැත්නි, ඔබ වහන්සේලා විසින් බුදුරදුන් ඉදිරියේ අපට ඉපදීම කෙලවර විය. අප විසින් ශාසන ප්‍රතිපත්තිය පුරා නිම කරන ලද්දේය. කළ යුතු සියල්ල කරන ලද්දේය. අපට මතු කළ යුත්තක් නැතැයි යැයි අරහත්වය ප්‍රකාශ කරන ලද බව සත්‍යක් දැයි කීය. ඒ භික්‍ෂූහු එසේය යැයි පිළිතුරු දුන්හ. ඇවැත්නි, එසේ නම් ඔබ වහන්සේලා අනේක ප්‍රකාර ඉරිදි ප්‍රාතිහාර කිරීමට සමත්වන්නහුද? ඔබ වහන්සේලා බොහෝ දෙනෙකුන් වීමට හා බොහෝ දෙනෙකුන් සේ පෙනී සිට නැවත එකකු වීමටද, නොපෙනී සිටීමටද, බිත්ති පර්වත විනිවිද යාමටද, පොළොවෙන් මෙන් අහසේ ගමන් කිරීමටද, දියමත ගමන් කිරීමටද, හිර හඳ අතගෑමටද, බ්‍රහ්ම ලෝකය දක්වා මේ ලෝකය තමාගේ වශීහි පැවැත්වීමටද, දුර්ශබ්ද ඇසීමටද, දුර ඇති දෑ දැකීමටද, දෙවියන් දැකීමටද, අනුන්ගේ සිත් දැකීමටද, පෙරජාති සිහි කිරීමටද, සත්වයන් මැරී කර්මානුකූලව ඒ ඒ ජාතිවල උපදිනු දැකීමටද සමත්වන්නහුදැයි විචාලේය. අපි සමත් නොයමු යයි භික්‍ෂූහු කීය. ඔබ වහන්සේලාට රූපයන් ඉක්මවා සිටින ශාන්ත අරූප සමාපත්ති හෝ ඇද්දැයි විචාලේය. භික්‍ෂූහු නැතැයි පැවසූහ. ඇවැත්නි, එසේ නම් ඔබ වහන්සේලා බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කළ අරහත්වය කුමක්දැයි සුසීම භික්‍ෂුව ඇසීය. ඇවැත්නි, අපි ධ්‍යාන නැති ශුෂ්ක විදර්ශකයෝ යයි ප්‍රඥා විමුක්තකයෝ යයි ඒ භික්‍ෂුහු කීය. එකල්හි සුසීම තෙමේ, ඇවැත්නි, ඔබ වහන්සේලාගේ කීම මට තේරුම් ගත නොහැකිය. එය විස්තර කර දෙනු මැනවයි කීය. සුසීම, ඔබට තේරුම් ගත හැකිවුවත් නොහැකිවුවත් අපි ප්‍රඥා විමුක්තයෝ යයි ඒ භික්‍ෂූහු කීය. සුසීම භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ඒ භික්‍ෂූන් හා වූ ඇති වූ කතාව උන්වහන්සේට සැලකළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, පුබ්බේකෝ සුසීම ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානේ ඥානං යනුවෙන්, සුසීමය, පළමුව විදර්ශනා ඥානය ඇතිවෙයි, පසුව නිවන් දක්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ඇතිවන්නේ යයි වදාළහ. තමාට එය නොතේරෙන්නේ යයි කියා විස්තර කර දෙන ලෙස සුසීම භික්ෂුව ඈද සිටි කල්හි භාග්‍යවතුන් වහන්සේ සුසීමගේ ගෙන් ප්‍රශ්න කරමින් පංචස්කන්ධයේ අනිත්‍ය ආදී ලක්ෂණයන් දක්වමින් ඔහුට ධර්මදේශනය කළසේක. ධර්මදේශන අවසානයේ සුසීම භික්ෂු තෙමේද සියලු කෙලෙසුන් නසා ශුෂ්ක විදර්ශකයෙකු වශයෙන් අරහත්වයට පැමිණියේය. සුසීම භික්ෂුවට ධ්‍යාන සමාධියක් නොතිබින මග්ගෝවාහි පලංවා න සමාධි නිස්සන්දෝ න සමාධි ආනිසංසෝ න සමාධිස්ස නිප්පත්ති විපස්සනාය පනසෝ නිස්සන්දෝ විපස්සනාය ආනිසංසෝ විපස්සනාය නිප්පත්ති. සුසීම සුත්ත අටකතාවෙන් තේරුම, මාර්ගය හෝ ඵලය සමාධියේ ඵලයක් නොවේ, සමාධියේ අනුසසක් නොවේ, සමාධියේ නිපදවීමක් නොවේ, එය වනාහි විදර්ශනාවේ ඵලයකි, විදර්ශනාවේ අනුහසකි, විදර්ශනාවේ නිපදවීමකි යනු අටුවා පාඨයේ තේරුමයි. පසුව ධර්මය සොරා ගැනීමට තමා පැවිදිවීම ගැන සුසීම භික්ෂුව තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ඇදීය. නිදාන වග්ග සංයුක්තේ මහා වග්ගයේ එන මේ සුසීම සූත්‍රයෙන් බුදුරදුන් සමෙහි විසූ බොහෝ රහතුන් ධ්‍යාන නැති ශුෂ්ක විදර්ශකයන් බව පැහැදිලි වෙයි. කරුණ මෙසේ හේයින් ධ්‍යාන නොවඩා විදර්ශනාව පමණක් වඩා මගඵල නොලැබිය හැකි යන මේ වැරදි මතයක් බව දත යුතුය.